بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් حميم والكتاب المبين إنا جعلناه قرآنا عربيا لعلكم تعقلون وإنه في أم الكتاب لدينا لعلي حكيم أفنضرب عنكم الذكر صفحا أن كنتم قوما مسرفين وكم أرسلنا من نبي في الأولين وما يأتيهم من نبي إلا كانوا به يستهزئون فأهلكنا أشد منهم بطشا ومضى مثل الأولين حاميم පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ මත දියුරමින් නුඹලා වටහා ගනු පිණිස සැබවින්ම අපි එය අරාබි බසින් වූ කුර්ආනයක් කළෙමු. සැබවින්ම එය අප වෙත ඇති අති උත්කෘෂ්ඨ ප්‍රඥාවෙන් යුක්ත උම්මුල් කිතාබ් එනම් මාතෘ පුස්තකෙහිය. නුඹලා සීමාව ඉක්මවා ගිය ජනතාවක් නිසා අපි එම ධර්මෝපදේශය නුඹලාට නොඑවා සිටින්නෙමුද? පැරැන්නන් වෙත කොපමණ නබිවරුන් අපි එව්වෙමුද? ඔවුන් අතරට නබිවරයෙකු නොපැමිණියේය ඔවුන් ඔහුට සරදම් කළා මිස. එහෙයින් ඔවුනට වඩා බලයෙන් වැඩි අය අපි විනාශ කළෙමු. පැරැන්නන්ගේ උපමාව ඉකුත් වී ගියේය. سألتهم من خلق السماوات والأرض ليقولن خلقهن العزيز العليم الذي جعل لكم الأرض مهدا وجعل لكم فيها سبلا لعلكم تهتدون والذي نزل من السماء ماء بقدر فأنشرنا به بلدة ميتا كذلك تخرجون والذي خلق الأزواج كلها وجعل لكم من الفلك والأنعام ما تركبون لتستووا على ظهوره ثم تذكروا نعمة ربكم إذا استويتم عليه وتقولوا سبحان الذي سخر لنا هذا وما كنا له مقرنين وإنا إلى ربنا لمنقلبون وجعلوا له من عباده جزءا إن الإنسان لكفور مبين අහස් සහ මහ පොළව නිර්මාණය කළේ කවුරුදයි නුඹ ඔවුන්ගෙන් ඇසුවානම් සැබවින්ම ඒවා නිර්මාණය කළේ සර්ව බල සම්පන්න සර්වඥාණන් යයි ඔවුහු කියති. ඔහු මහ පොළව නුඹලාට තුටිල්ලක් කළේය. නුඹලාට අවශ්‍ය තැන්හි මග දැනගනු පිණිස එහි නුඹලාට මාවත්ත ඔහු සැලසුවේය. තවද අවශ්‍ය ප්‍රමාණයකට අනුව ඔහු අහසින් වැසි පහළ කරන්නේය. තවද එමගින් මැරිච්ච ගම්මානයකට නැවත ජීවය දෙන්නෙමු. එලෙසය මරණයෙන් පසු නුඹලා මහ පොළවෙන් පිට කරනු ලබන්නේ. ඔහු සියලුම ජෝඩු මැව්වේය. තවද නුඹලා ප්‍රවාහනය කරන නැව් සහ සිව්පා සතුන් නුඹලාට ඔහු සලසා දුන්නේය. නුඹලා ඔවුන්ගේ පිටුමත සිටීමටත් පසුව ඒ මත නුඹලා සිටියානම් නුඹලාගේ පරමාධිපතිගේ අනුග්‍රහය සිහිපත් කිරීමටත් තවද මේවා අපට නතු කර දුන් ඔහු අල්ලා සවිසුද්ධය. එසේ නොවූයේ නම් මේවා වසඟ කර ගැනීමට අපි හැකියාවන්තයින් නොවෙමු යයි කීමටත්ය. සැබවින්ම අපි අපගේ පරමාධිපති වෙතට ආපසු පැමිණෙන්නෝම වෙමු. මේ සියල්ල දැනගෙන හා පිළිගෙන තිබියදී ඔවුහු ඔහුගේ ගැත්තන්ගෙන් පිරිසක් ඔහුගේ කොටසක් බවට පත් කළෝය. සැබවින්ම මිනිසා ප්‍රකට අකෘතඥයෙකි. أم اتخذ مما يخلق بنات وأصفاكم بالبنين وإذا بشر أحدهم بما ضرب للرحمن مثلا ظل وجهه مسودا وهو كظيم أومن ينشأ في الحلية وهو في الخصام غير مبين وجعلوا الملائكة الذين هم عباد الرحمن إناثا أشهدوا خلقهم ستكتب شهادتهم ويسألون أوه إنام الله تمام مود أطرين තමාට දූවරුන්ගෙන පුතුන් සඳහා නුඹලා තෝරාගත්තේද? ඔවුන් පරම දයාන්විත අල්ලාහට ආරෝපණය කරන දුවකගේ උපත පිළිබඳ සුභාරංචිය ඔවුන්ගෙන් කෙනෙකුට දෙන ලද්දේ නම් ඔහු කෝපයට පත් වී ඔහුගේ මුහුණ කළු වී යයි. ආභරණයෙහි සැදුම් ලද්දා වූද, විවාදයෙහි කරුණු පැහැදිලි කළ නොහැක්කා වූද දූවරුන් වන අයද අල්ලාහට සතු විය යුත්තේ. මොවුහු අසමසම කරුණාන්විතයාගේ සේවකයන් වන මලක්වරුන් ස්ත්‍රීන් ලෙස සැලකූහ. ඔවුන් නිර්මාණය කරනු මොවුහු දුටුවෙහිද මොවුන්ගේ සාක්ෂි සටහන් කරනු ලබන්නේය. තවද මතු ඔවුහු ප්‍රශ්න කරනු ලබන්නෝය. وقالوا لو شاء الرحمن ما عبدناهم ما لهم بذلك من علم إن هم إلا يخرصون أم آتيناهم كتابا من قبله فهم به مستمسكون بل قالوا إنا وجدنا آباءنا على أمة إنا وجدنا آباءنا على أمة وَإِنَّا عَلَىٰ آثَارِهِمْ مُهْتَدُونَ අසමසම කරුණාන්විතයාට අභිමත නම් අපි ඔවුන් නොනම දින්නෙමුයි ඔවුහු කියති. මේ ගැන ඔවුන්ට දැනුමක් නැත. ඔවුන් බොරුව අනුමාන කරනවා මිස නැත. මලක්වරුන් ඇදහිමේ ඔවුන්ගේ ක්‍රමයට ඔවුනට බලය ලබා දෙන ධර්ම ග්‍රන්ථයක් මීට පෙර අපි ඔවුනට ලබා දුන්නෙමුද? එහෙයින් ඔවුහු එවැනි ක්‍රමයට ඔවුන්ගේ සාධකයක් ලෙස එය ග්‍රහණය කරන්නන් වෙති. නොඑසේය. සැබවින්ම අපේ මුතුන් මිත්තන් මාර්ගයක සිටිනු බව අපි දුටුවෙමු. තවද අප සැබවින්ම ඔවුන්ගේ අඩිපාරේ ගමන් කරන්නෝ වෙමුයි ඔවුහු පැවසූහ. وكذلك ما أرسلنا من قبلك في قرية من نذير إلا قال مترفوها إنا وجدنا آباءنا على أمة وَإِنَّا عَلَىٰ آثارهم وإنا على آثارهم مقتدون قال أولو جئتكم بأهدى مما وجدتم عليه آباءكم قالوا إنا بما أرسلتم به كافرون فانتقمنا منهم فانظر كيف كان عاقبة المكذبين إليسي نمبت پیرا اپا جنا واسيكت آنطر انگواننكو يأو کالهي එහි ධනවත්තු සැබවින්ම අපේ මුතුන් මිත්තන් මාර්ගයක සිටිනු අපි දුටුවෙමු. තවද සැබවින්ම අපි ඔවුන්ගේ අඩිපාර අනුගමනය කරන්නෝ වෙමුයයි ඔවුහු කීවා මිස නැත. නුඹලාගේ මුතුන් මිත්තන් නුඹලා දුටු අයුරින් සිටි මගට වඩා නිවැරදි මාර්ගයක් මා නුඹලාට ගෙනවිත් තිබියදී නුඹලා ඔවුන් අනුගමනය කරනුයේ දැයි ඔහු එනම් නබිවරයා ඔවුනට කීහ. එයට අපි සැබවින්ම නුඹලා එවනු ලැබූ දෑ ප්‍රතික්ෂේප කරන්නන් වෙමු යැයි ඔවුහු කීහ. එනිසා අපි ඔවුන්ගෙන් පලිගත්තෙමු. සත්‍යය බොරු යැයි කී අයගේ ඉරනම කෙසේ පැවතියේ දැයි බලව්. وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مِّمَّا تَعْبُدُونَ إِلَّا الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ وَجَعَلَهَا كَلِمَةً بَاقِيَةً فِي عَقِبِهِ لَعَلَّهُمْ يَرْجِعُونَ بل متعت هؤلاء وآباءهم حتى جاءهم الحق ورسول مبين ولما جاءهم الحق قالوا هذا سحر وإنا به كافرون وقالوا لولا نزل هذا القرآن على رجل من القريتين عظيم ابراهيم තම පියාටත් තම ජනතාවටත් මෙසේ කී අවස්ථාව සිහිපත් කරව. නුඹලා නැමදුම් කරන සියලු දෑ සැබවින්ම මම ප්‍රතික්ෂේප කරමි. මාමෙඌ ඔහු හැර සැබවින්ම ඔහු මට මතුවට යහමඟ පෙන්වන්නේය. ඔහුගෙන් පැවත එන තම පාරම්පරිකයින් ඒ වෙත හැරෙනු පිණිස ඔහු එම වචනය තබා ගියේය. එසේ තිබියදීත් ඔහු අල්ලාහ හැර වෙනත් අය ඇදහීමට පටන් ගත්හ. මම ඔවුන් විනාශයට පත් නොකළෙමි. නමුත් සත්‍යයද එය පැහැදිලි කරන රසූල්වරයෙකුද ඔවුන් වෙත පැමිණෙනතුරු මම ඔවුනටද ඔවුන්ගේ මුතුන් මිත්තන්ටද මෙලොව දෑ අනුභව කිරීමට ඉඩ සැලැස්සු වෙමි. සත්‍යය ඔවුන් වෙත පැමිණි විට මෙය ඉන්ද්‍රජාලමකි. සැබවින්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෙමුයි ඔවුහු කීහ. මෙම කුරාණය ප්‍රධාන නගර දෙකෙහි ප්‍රභූ පුරුෂයෙකුට පහළ නොකළේ මන්දැයි ඔවුහු කීහ. අහුම් යකසිමූන රහ්මත රබ්බික් نحن قسمنا بينهم معيشتهم في الحياة الدنيا ورفعنا بعضهم فوق بعض درجات ليتخذ بعضهم بعضا سخريا ورحمة ربك خير مما يجمعون ولولا أن يكون الناس أمة واحدة لجعلنا لمن يكفر بالرحمن لبيوتهم سقفا من فضة ومعارج عليها يظهرون ولبيوتهم أبوابا وسررا عليها يتكئون وزخرفا وإن كل ذلك لما متاع الحياة الدنيا والآخرة عند ربك للمتقين නුඹලාගේ පරමාධිපතිගේ දයාව බෙදා හරින්නේ ඔවුන්ද? මෙලව ජීවිතේ ඔවුන් අතර ඔවුන්ගේ ජීවනෝපාය සලසා දුන්නේ අපි. තවද ඔවුන්ගෙන් සමහරෙකුට සමහරෙකුගෙන් සේවය ලබා ගැනීම පිණිස ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුට වඩා ඉහළ තරාතිරම් වලට උසස් කළේ අපි. තවද නුඹලාගේ පරමාධිපතිගේ පරම දයාව ඔවුන් රැස් කරන දෑට වඩා බෙහෙවින් ශ්‍රේෂ්ඨය. මිනිස්සු සියලු දෙනාම එකම ප්‍රජාවක් වීම විය යුතු නොවන්නේ නම් පරම දයාන්විතයාණන් වන අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන්නට ඔවුන්ගේ නිවෙස්වලට රිදීෙන් වහලද ඔවුන් නැගී යන පිය ගැට පෙරද රිදීෙන් නියත වශයෙන්ම කරන්නෙමු. තවද ඔවුන්ගේ නිවෙස්වලට රිදීෙන් දොරවල්ද ඔවුන් ඒ මත සයනය කරන සයනාසයන්ද රන් ආභරණයන්ද අපි ඔවුන්ට ලබා දෙන්නෙමු. මේ සියල්ල මෙලොව ජීවිතයේ ස්වල්ප සැපතකි. නමුත් නුඹගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි පරලොව සෞභාග්‍යය බිය බැතිමතුන්ටය. يعش عن ذكر الرحمن نقيض له شيطانا فهو له قرين وإنهم ليصدونهم عن السبيل ويحسبون أنهم مهتدون حتى إذا جاءنا قال يا ليت بيني وبينك بعد المشرقين فبئس القرين ولن ينفعكم اليوم إذ ظلمتم أنكم في العذاب مشتركون أفأنت تسمع الصم أو تهدي العمي ومن كان في ضلال مبين යමෙකු අසමසම කරුණාන්විතයාණන්ගේ ධර්මෝපදේශය නොතකා සිටින්නේද අපි ඔහු මත ෂයිතානුවකු පත් කරන්නෙමු. ඔහු එනම් ෂයිතාන් ඔහුට හිතවතෙකු වන්නේය. සැබවින්ම ඔවුහු යහමගින් ඔවුන් වළක්වන්නේය. නමුත් සැබවින්ම තමන් නිවැරදි මාර්ගයේයි ඔවුහු සිටති. ඔහු අප වෙත පැමිණි කලෙහි අහෝ මා සහ නුඹ අතර නැගෙනහිර සහ බස්නාහිර දක්වා වූ පරතරයක් තිබුණා නම් නුඹ ඉතා නපුරු හිතවතෙක් යැයි කියන්නේය. නුඹලා වරද කළ හේන් අද දින නුඹලාට යහපතක් නොවන්නේය. සැබවින්ම නුඹලා දඩුවමේ සහකාරියෝ වන්නෝය. නබි මුහම්මද් නුඹ බිහිරන්ට ඇසෙන්නට සලස්වන්නේද? නැතහොත් අන්ධයාට හා ප්‍රකට නොමගෙහි යෙදී සිටින්නාට මඟ පෙන්වන්නේද? فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُمْ مُنْتَقِمُونَ أَوْ نُرِيَنَّكَ الَّذِي وَعَدْنَاهُمْ فَإِنَّا عَلَيْهِمْ مُقْتَدِرُونَ فَاسْتَمْسِكْ بِالَّذِي أُوحِيَ إِلَيْكَ إِنَّكَ عَلَى صِرَاطٍ مُسْتَقِيمٍ وَإِنَّهُ لَذِكْرٌ لَكَ وَلِقَوْمِكَ وَسَوْفَ تُسْأَلُونَ وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رُسُلِنَا أَجَعَلْنَا مِنْ دُونِ الرَّحْمَنِ آلِهَةً يُعْبَدُونَ අපි ඔවුන්ට දඩුවම් දෙන්නෙමු. අපි නුඹ ලෝකයෙන් ඉවතට ගත්තේ නම්ද? නැතහොත් ඔවුන්ට අපදුන් පොරොන්දුව අපි නුඹට පින්වන්නෙම්ද? සැබවින්ම අපි ඔවුන් මත බලධාරී වෙමු. ඔවුන් සම්බන්ධයෙන් අපට සම්පූර්ණ බලය ඇත. එනිසා නුඹට පහල කරනු ලැබූ දෑ ග්‍රහණය කරගනිමු. සැබවින්ම නුඹ ඍජු මාර්ගයේහිය. සැබවින්ම මේ නුඹටද නුඹගේ ජනයාටද සිහිපත් කිරීමකි. මතු නුඹලාගෙන් මේ ගැන ප්‍රශ්න කරනු ලබන්නේය. අපරිමිත දයාන්විතයාණන් හැර ඔවුනට නැමදුම් කිරීමට වෙනත් දෙවිවරුන් අපි නියම කලිමුදැයි නබි මුහම්මද් නුඹට පෙර අප එවූ අපගේ රසූල් වරුන්ගෙන් අසව. වලකද් අර්සල්නා මූසා බායාතිනා ඉලා ෆිරාඋන වමලයිහි ෆකාල ඉන්නි රසූල් රබ්බිල් ආලමීන්. فلما جاءهم بآياتنا إذا هم منها يضحكون وما نريهم من آية إلا هي أكبر من أختها وأخذناهم بالعذاب لعلهم يرجعون وقالوا يا أيها الساحر ادع لنا ربك بما عهد عندك إننا لمهتدون فلما كشفنا عنهم العذاب إذا هم ينكثون ونادى فرعون في قومه قال يا قوم أليس لي ملك مصر وهذه الأنهار تجري من تحتي أفلا تبصرون أم أنا خير من هذا الذي هو مهين ولا يكاد يبين فلولا ألقي عليه أسورة من ذهب أو جاء معه الملائكة مقترنين فرعون سها أهجي ප්‍රධානීන් වෙත අපි අපගේ සංඥා සහිතව සැබවින්ම මූසාව යැවෙමු. එවිට සැබවින්ම මම විශ්වාධිපතිගේ රසූල්වරයෙක් වෙමියයි ඔහු කීය. අපගේ සංඥාවන් සමග ඔහු ඔවුන් වෙත පැමිණි කලෙහි ඒවා ගැන ඔවුහු සිනාසුනාහ. අප ඔවුන්ට සංඥාවක් පෙන්වන විට එය ඊට පෙර පෙන්වන ලද සංඥාවන්ට වඩා ඉමහත්ව මිස නොවීය. තවද අපි ඔවුන් දඩුවමින් හසු කළෙමු ඔවුන් ඍජු මාර්ගයට හැරෙනු පිණිස. ඔවුනට දඩුවමක් එළඹුණු සෑම අවස්ථාවකදීම ඉන්ද්‍රජාලම් කරුවානනි, ඔහු නුඹ සමග කළ ප්‍රතිඥානුව අප වෙනුවෙන් නුඹගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කරව. සැබවින්ම අපි යහමගට යොමු වන්නන් වෙමුයි ඔවුහු කීහ. නමුත් දඩුවම අප ඔවුන්ගෙන් ඉවත් කළ විට ඔවුහු තම වචනය කඩ කරති. ෆිරාඋන් තම ජනතාව අමතා මෙසේ ප්‍රකාශ කළේය, මාගේ ජනයිනි, මිසර රාජධානිය මා සතු නොවේද? තවද මේ ගංගාවන් මා පාලනය යටතේ ඇති ප්‍රදේශය යටින් ගලන්නේය. මෙය නුඹලා නොදකින්නේහිද? තම අදහස් පැහැදිලිව කතා කරගත නොහැකි මෙම පහත් මිනිසාට වඩා මම උසස් කෙනෙකු නොවෙම්ද? රත්තරණින් වූ වලලු ඔහුට ඇයි දමනු ලැබ නැත්තේ? නැතිනම් පරිවාරකයින් ලෙස මලක්වරුන් ඔහු සමග නොපෙමිණියේ ඇයි? فاستخف قومه فأطاعوه إنهم كانوا قوما فاسقين فلما آسفونا انتقمنا منهم فأغرقناهم أجمعين فجعلناهم سلفا ومثلا للآخرين أوه فرعون سي جنتاوة සුළු කොට සැලකුවේය. එබැවින් ඔවුහු ඔහුට කීකරු වූහ, සැබවින්ම ඔවුහු අනර්ථකාමී ජනතාවකි. ඔවුන් අපව කෝපයට පත් කළ විට අපි ඔවුන්ගින් පලිගත්තෙමු. තවද ඔවුන් සියලු දෙනාම දියෙහි ගිල්වීමු. අපි ඔවුන් ඉකුත් පරම්පරාවක් බවටද මතු පරම්පරාවලට ආදර්ශයක් බවටද පත් කළෙමු. වලම් ما ضرب ابن مريم مثلا إذا قومك منه يصدون وقالوا أآلهتنا خير أم هو ما ضربوه لك إلا جدلا بل هم قوم خصمون إن هو إلا عبد أنعمنا عليه وجعلناه مثلا لبني إسرائيل ولو نشاء لجعلنا منكم ملائكة في الأرض يخلفون وإنه لعلم للساعة فلا تمترن بها واتبعون هذا صراط مستقيم ولا يصدنكم الشيطان إنه لكم عدو مبين مريم جي بوتنوان آدار شاك لسا جنهر دك اويت نبغي جانيا ඒ ගැන උද්ඝෝෂණය කළහ අපගේ දෙවියන්ද වඩා හොඳ නැතිනම් ඔහුදැයි ඔවුහු කිහ තර්ක කිරීමේ අරමුණින් මිස ඔවුහු මෙම නිදර්ශනය ඔබට ගෙනහැර නොදැක් වූහ නොඑසේය ඔවුහු තර්ක කරන ජනතාවකි ඔහු අල්ලාගේ ගැත්තෙකු මිස නැත අපි ඔහුට අනුග්‍රහය දැක්වීමු තවද ඊශ්‍රායෙල් දරුවන්ට ආදර්ශයක් බවට අපි ඔහුව පත් කළෙමු අපට අභිමත වී නම් නුඹලාගෙන් සමහරෙකු මහ පොළොවේහි නුඹලාගෙන් පැවත එන මලක් වරුන් බවට පත් කරන්නෙමු. සැබවින්ම ඔහු එනම් මරියම්ගේ පුත් ඊසා පරම හෝරාව පිළිබඳව සංඥාවකි. ඒ ගැන සැක නොකරව. තවද මා අනුගමනය කරව. මෙයයි ඍජු මාර්ගය වන්නේ. තවද ෂයිතන් නුඹලා නොවලක්වත්වා. සැබවින්ම ඔහු නුඹලාගේ ප්‍රකට සතුරාය. وَلَمَّا جَاءَ عِيسَى بِالْبَيِّنَاتِ قَالَ قَدْ جِئْتُكُمْ بِالْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُمْ بَعْضَ الَّذِي تَخْتَلِفُونَ فِيهِ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونَ إِنَّ اللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُسْتَقِيمٌ فَاخْتَلَفَ الْأَحْزَابُ مِنْ بَيْنِهِمْ فَوَيْلٌ لِلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ هَلْ يَنظُرُونَ إِلَّا السَّاعَةَ أَنْ تَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ الْأَخِلَّاءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ ඊසා පැහැදිලි සංඥා සමග පැමිණි විට ඔහු මෙසේ කීවේය මම ප්‍රඥාව සමගද නුඹලා වෙනස් මත දරන ඇතැන් දෑ පැහැදිලි කිරීමටද සැබවින්ම නුඹලා වෙත පැමිණ සිටිමි එනිසා අල්ලාහට බිය බැතිමත් වනු තවද මට අවනත වනු සැබවින්ම මාගේ පරමාධිපතිද නුඹලාගේ පරමාධිපතිද අල්ලාහ ඔහුමය එනිසා ඔහු අදහව් මෙය ඍජු මාර්ගයයි නබිවරයාගේ පැහැදිලි ඉගැන්වීම් තිබියදී ඔවුන් අතුරින් නිකායකයෝ මතභේද ඇති කරගත්හ එබැවින් පෞකල අයට වේදනීය දිනේ දඩුවමින් වූ විනාශයයි තමන් නොදෙනුවත් සිටින අවස්ථාවක මලවුන් කෙරෙන් නැගිටීමේ පරම හෝරාව හදිසියේම පැමිණීමද ඔවුන් බලාපොරොත්තු වන්නේ එදින මිතුරන් ඇතමෙක් ඇතමෙකුට සතුරු වෙති. බියබැතිමතුන් හැර. යා ඉබාදිලා ඛෞෆුන් අලයිකුමුල් යෞම වලා අන්තුම් තහසනූන්. අල්ලදීන ආමනූ බිආයාතිනා වකානූ මුස්ලිමීන්. උද්ඛුලුල් ජන්නත අන්තුම් වඅස්වාජුකුම් තුහ්බරූන්. يطاف عليهم بصحاف من ذهب وأكواب وفيها ما تشتهيه الأنفس وتلذ الأعين وأنتم فيها خالدون وتلك الجنة التي أورثتموها بما كنتم تعملون لكم فيها فاكهة كثيرة منها تأكلون إن المجرمين في عذاب جهنم خالدون لا يفتر عنهم وهم فيه مبلسون وما ظلمناهم ولكن كانوا هم الظالمين ඔවුනට මෙසේ කියනු ලැබේ මාගේ ගැත්තනි අද නුඹලාට කිසිම බියක් නැත තවද නුඹලා ලට හැවෙන්නෝද නොවේති අපගේ වදන් විශ්වාස කරන්නා ඌද අල්ලාහට අවනත වන්නා ඌද අයට නුඹලාද නුඹලාගේ කලත්‍රයන්ද ස්වර්ගයට ඇතුළුවව් එහිදී නුඹලා ප්‍රමෝදයට පත්වනු ඇත එහිදී රන්මුවා තැටි සහ කුසලාන ඔවුන් වටා ගෙන යනු ලැබේ තවද මනස ප්‍රිය කරන දෑද දෑස් පිනවන දෑද එහි ඇත නුඹලා එහි සදාකාලිකව වාසය කරන්නෝය නුඹලා කරමින් සිටි දෑ අනුව නුඹලාට උරුම වූ ස්වර්ගය මෙයයි නුඹලාට එහි බොහෝ පළතුරු ඇත නුඹලා එයින් සිතැඟි පරිදි අනුභව කරන්නෙහිය අපරාධකරුවෝ සැබවින්ම සදාටම නිරයේ දුක් විඳಿತಿ ඔවුන්ගෙන් දඩුවම කිසිදාක සැහැල්ලු නොකෙරේ තවද ඔවුහු එහි බලාපොරොත්තු රහිත වන්නෝය අපි ඔවුනට කිසිදු අපරාධයක් නොකලෙමු නමුත් ඔවුහු ඔවුනටම අපරාධ කරගත්ෝ ඌහ ونادوا يا مالك ليقض علينا ربك قال إنكم ماكثون لقد جئناكم بالحق ولكن أكثركم للحق كارهون أم أبرموا أمرا فإنا مبرمون أم يحسبون أنا لا نسمع سرهم ونجواهم بلى ورسلنا لديهم يكتبون قل إن كان للرحمن ولد فأنا أول العابدين أو مالك නුඹගේ පරමාධිපති අපට මරණයෙන්වත් තීන්දුවක් ලබා දෙත්වායයි ඔවුන් කෑ ගසනු ඇත. එවිට ඔහු මෙසේ කියයි. සැබවින්ම නුඹලා නිරේ සදාකාලිකව රැඳී සිටින්නන් වේ. සැබවින්ම අපි නුඹලා වෙත සත්‍යය ගෙන ආවෙමු. නමුත් නුඹලාගෙන් වැඩි දෙනෙක් සත්‍යය අප්‍රිය කරන්නෝ වූහ. ඔවුන් යමක් තීරණය කර තිබේද? තීරණය කරන්නෝ සැබවින්ම අපි වෙමු. ඔවුන්ගේ රහස් සහ ඔවුන්ගේ රහසිගත සාකච්ඡාවන් අපට ඇසෙන්නේ නැතැයි ඔවුන් සිතනවාද? නොයසේය. ඔවුන් අතර සිටින අපගේ දේව දූතයන් ඒවා සටහන් කරගනිති. අසමසම කරුණාන්විතයානන්ට පුතෙකු සිටියානම් ඔහු පළමුවෙන්ම අදහන්නේ මායයි නබි මුහම්මද් පවසව්. سبحان رب السماوات والأرض رب العرش عما يصفون فذرهم يخوضوا ويلعبوا حتى يلاقوا يومهم الذي يوعدون وهو الذي في السماء إله وفي الأرض إله وهو الحكيم العليم وتبارك الذي له ملك السماوات والأرض وما بينهما وعنده علم الساعة وإليه ترجعون ولا يملك الذين يدعون من دونه الشفاعة إلا من شهد بالحق وهم يعلمون ولئن سألتهم من خلقهم ليقولن الله فأنى يؤفكون وقيله يا رب إن هؤلاء قوم لا يؤمنون فاصفح عنهم وقل سلام فسوف يعلمون අහස් සහ මහ පොළවේ පරමාධිපතිද අරිෂ්නම් පරමාසනේ පරමාධිපතිද වන අල්ලා ඔවුන් ආරෝපණය කරන දෙයින් සුවිසුද්ධය. එසේනම් ඔවුන්ට ප්‍රතිඥා කළ ලැබූ ඔවුන්ගේ පරමාන්ත දිනය ඔවුන් හමුවනතුරු ඔවුන්ට කෙලි දෙලෙහි ගැලී සිටීමට ඉඩ හරිව්. අහස්වල දෙවියාද මහ පොළවේහි දෙවියාද ඔහුය. ඔහු සර්ව ප්‍රඥාවන්තය සර්වඥය. අහස්වලද මහ පොළවේද ඒ දෙක අතර දෑවලද රාජධානී හිමි ඔහු අතිශය වාග්යවන්තය. අස්සාත් එනම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන පරම හෝරාව පිළිබඳව ඥානය ඇත්තේ ඔහුට පමණි. නුඹලා ආපසු පමුණුනු ලබන්නේද ඔහු වෙතමය. අල්ලාහ් වන ඔහු හැර ඔවුන් කැඳවන අයට මැදිහත් වීමට බලය නැත. ඔවුන් දැනුවත්ව සත්‍ය පිළිබඳව සාක්ෂි දරුවේ කවරෙකුද ඔවුන් හැර ඔවුන් මැව්වේ කවුරුදැයි නුඹ ඔවුන්ගෙන් ඇසුවහොත් අල්ලාහ් යයි සැබවින්ම ඔවුන් කියන්නෝමය. එසේනම් ඔවුන් කොතැන් සිට මුලාවට පත් කරනු ලබන්නේද? මාගේ පරමාධිපතියාණනි, මොවුන් විශ්වාස නොකරන ජනතාවක් යයි ඔහු එනම් නබිතුමාගේ ප්‍රකාශය මත සපත කොට නබි මුහම්මද් ඔවුන්ට සමාවදී ඉවසව්. තවද සලාම් එනම් ශාන්තිය වේවායි කියනු. ඔව්හු මතු දැනගන්නෝය.